යම් කිසි භාණ්ඩයකට උපරිම සිල්ලර මිලක් නියම කරන විට නියමකරන මිල ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරන්නේ. ඊයේ මැදම රාත්‍රියේ මෙහෙම ගැසට් නිවේදනයක් නිකුත් කළා නැහැ. එහෙම ගැසට් නිවේදනය නිකුත් කළා නැති නිසා අද දින රුපියල් 90ට වික්ක 100ට වික්ක කිසිම වෙළඳ සැල්හිමියෙක් අධිකරණයට පමුණවන්න ආණ්ඩුවට පුළුවන් කමක්. මේ මහා ජනතාව මුලා කිරීම සඳහා ආණ්ඩුව සුපුරුදු ලෙස අනුගමනය කරන ක්‍රියාපිළිවෙත.